ඇතෙපිට ගම්මානයක සිටින පුංචිම පුංචි පල්පතක ඉන්න මිනිසාට පවා දැනෙනවා රට බේරගත්ත ජාතික නායකයාගේ ආරක්ෂා විවස් කළාම ඒ ඈත ගම්වල ඉන්න උපාසක අම්ම කෙනෙක් අබගිරි කපන කෙනෙක් පවා පශ්චාත්තාපයට පත් වෙලා මොකද ජනාධිපතිතුමාට වෙන්නේ කියන එක ගැන කතා කරා. හිටපු සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාවක් නොසපිය යුතුය කියන එක තර්ක කිරීමේ වගකීම මඩගැසීමේ වගකීම පොල්සේක මහතාට බාර දුන්නා. අද වෙනිදා පස්සේ මේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුව ඇතුලේ මෙය කරන මෙවැනි වැඩපිළිවෙලක් කරා යම්කිසි කලබලකාරී තත්ත්වයක් ඇති කරලා රටේ ජනතාවගේ අවධානය වෙන පැත්තකට ගන්න දැනසුම් සාගත කුමන්ත්‍රණයක් තිබුණා කියන එක ඔප්පු වෙනවා.